नमो तस्स भगवतो हरहतो सम्मा संबुद्धस्स මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගික විපස්සනාවේ පළමු හදියර. මොකද මේ විපස්සනාව කියලා කියන්නේ යම්කිසි කාරණාවක් මනාකොට ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරපු කාරණාව හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධ කරගත්ත කාරණාව පුරුදු පුහුණු කරන්නට ඕනේ. පුරුදු පුහුණු කරපු එකයි ශ්‍රවණය කරපු එකයි දෙකම එකයි කියලා ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාවලියට විපස්සනාව කියලා තියෙනවා. එහෙනම් මේ විපස්සනාව අද අපේ ජීවිතයේ ලොකු අඩුවක් වෙලා. නිවැරදි විපස්සනාව තීරණය වෙන්නේ පොතෙන් නෙමෙයි. නිවැරදි විපස්සනාව තීරණය වෙන්නේ දේශනාවෙන් නෙමෙයි. නිවැරදි විපස්සනාව තීරණය වෙන්නේ පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරලා නිරෝධ වුණාම. තමන්ගේ නිරෝධ සමාපත්තියයි තීරණය කරන්නේ මේ විපස්සනාව නිවැරදි කියලා. තමන් සසර දුකෙන් නිදහසුම් නැත්තම් කෙලෙස් එහෙම නැත්තම් ආශ්‍රවයන් එහෙම නැත්තම් කාමයන් නිරෝධ වුන් නැත්තම් තමන්ගේ සිත නිරෝධ සමාපත්තියට පත් වුන් නැත්තම් ඒක කොහොමද නිවැරදි විපස්සනා වෙන්නේ? දවසට පැය ගානේ අපි භාවනා කරන එකක්වත් උදේ හවස පුරුදු පුහුණු කරන එකක්වත් කිසිම අඩුපාඩුවක් නිවැරදි වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 25ක් විතර මේක කරනවා රස්සාවක් කරනවා වාගේ ඒක විපස්සනාවක් වෙන්නේ කොහොමද? නිවැරදි විපස්සනාව තීරණය වෙන්නේ අපේ මාර්ගඵල වලින්. ආශ්‍රව නිරෝධ වීම තුළින් කාමයන් දුරු වීම තුළින් නිරෝධ සමාපත්තියට පත් වීම තුළින්. එහෙනම් නිරෝධ සමාපත්තියට පත් කරවන්න පුළුවන් නිරෝධ සමාපත්තිය දක්වා අපිව මඟ පෙන්වන්න පුළුවන් කමඨානක් තමයි මේ කියන විපස්සනාව. එහෙනම් මේ විපස්සනාවේ තියෙන ප්‍රායෝගික පැත්ත එහෙම නැත්නම් මේ විපස්සනාව තුලින් අපි වඩන මාර්ගයේ කමඨාන නිරෝධයේ දක්වා ගෙනියන පැත්ත මේ කියන තපස්වරු යෝගිවරු හැමෝම දැනගන්නට ඕනේ. අපි කොච්චර බුදුන් සරණ ගියත් වැඩක් නැහැ. අපි වඩන මාර්ගයේ නිවැරදිතාවය අපි තුල නැත්නම් අපි කොච්චර ධර්මකාරණ දැනගෙන හිටියත් වැඩක් නැහැ. ඒ තුලින් අපි නිවෙන්නේ නැත්නම් නිවන් නැත්තම් ඒක ධර්මයක් නෙමෙයි. නිරෝධ වෙන්න නැත්තම් ඒක කමඨානකුත් නෙමෙයි. එහෙනම් විපස්සනාවේ ප්‍රායෝගික අධ්‍යයන කියලා ගත්තොත් ඒක බොහොම නිවැරදි. එහෙනම් මේ විපස්සනාව කතා කරන්න කලින් ඒකේ ප්‍රායෝගික පැත්තේ පළමු පියවර සාකච්ඡා කරන්න කලින් විශේෂ කාරණාවක් වෙන කතා කරන්න. ඒක තමයි විපස්සනාවේ තියෙන ප්‍රධානම කොටස. භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා මේ විපස්සනාව කියන්නේ ඉස්සෙල්ලාම ශ්‍රවණය කරන්න ඕනේ. එතන තමයි අපි හැමෝටම වැරදුනේ. අද සංසාරේ විමුක්තියට පත් වෙන්න බැරුව දුක නිවා ගන්න බැරුව අපි හතරමං වෙලා මම්මුලා වෙලා මේ පැටලිලා තියෙන්නේ මේ පළවෙනි පියවර නිසා. මනාකොට ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරපු දේ අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධ කරපු දේ පුරුදු පුහුණු කරන්නට ඕනේ. පුරුදු පුහුණු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මෙතන තමයි අපට තියෙන ලොකම පැටලවිල්ල. එහෙනම් අපි විපස්සනා වඩනකොට මේ ප්‍රායෝගික පැත්ත විශේෂයෙන් අපි දැනගන්නට ඕනේ. ශ්‍රවණය කරනකොට අපට දැනුමක් ඇති වෙනවා. මෙන්න මේ දැනුම නිසා අද ලෝකේ බෞතරය කව්වෙලා. දැනුම නිතරම ජීවය අසු කරයි. අවබෝධයේ නිතරම ජීවියා බේරගනි. ප්‍රත්‍යක්ෂයේ ජීවියා නිවාදමයි. එහෙනම් අද මේ විපස්සනාවේ පළවෙනි හදියර ශ්‍රවණය කිරීම. මේ ශ්‍රවණය කිරීම තුලින් ඇතිවෙන දැනුමට අපි දැන් ඔක්කොම අවුලා නේද? නාම රූප මට මේ විදිහට දකින්න පුළුවන්. මේ දැනුමට අපි අවුලා. ඒක අවබෝධ කරගත්තාම ඒ අවබෝධයෙන් අපි බේරුණා. එම නැත්තන් නිදහස් වුණා. හැබැයි තාම නිවුන්නේ නැහනේ. පිරිනිවන තැනට ඒකේන තථාගතයන් වහන්සේ දේශනා කරපු නිරෝධ සමාපත්තියට අපි තාම පත්ුනේ නැහනේ. එහෙනම් මේ දැනුම අපි අහු කරන ක්‍රමවේදය, මේ දැනුම තුලින් අපි අසු වෙන ක්‍රමවේදය ඒකාන්ත වශයෙන්ම බුදුන් සරණ යන කෙනෙක් දැනගත්තේ නැත්නම් කවදාවත් මේ අසු වීමෙන් යට බේරෙන්න පුළුවන් කමක් නැහැ. අපගේ දැනුම අපි තුල මාන්නයක් ඇති කරනවා. ඒ මාන්නයට අපි අවු වෙනවා. සමහර අය ඉන්නවා ගොඩාක් ධර්මකාරණා දැනගත්තාම ඒ ධර්මකාරණාට යා වටිනාකමක් දෙනවා. මෙච්චර කරුණු දන්නවා. අර උපාසක මාත්‍යෙක් මට අම්බෙච්ච වෙලාවේ කිව්වා, ස්වාමිනී රේරුකාණේ චන්දවිමල මානායක හාමුදුරුවන්ගේ අභිධර්මාර්ථ සංග්‍රහය අභිධර්මයේ මූලික කරුණු අභිධර්ම පිටකයේ කියන මේ සරල ඒ කියන කරුණු ඔක්කොම ටික මන් දන්නවා. පොත් අතරක් තියෙන ඒ අතර මට කඩපාඩම්. චෛතසික 52 මට වතුර වාගේ. එයාගේ දහම් දැනුම නෙමෙයි කියන්නේ, ඒ දැනුම පිළිබඳ එයා තුළ තියෙන මහන්‍යයයි මේ කියන්නේ. බලන්න දැනුමට අවුවේ නැටි. අධ්‍යාපනයට අවුවෙලා ප්‍රතිජන ලෝකයේ මිනිස්සු අතරමං වෙලා. ආර්ය මාර්ගය තුළ දහම් දැනුමට අවුවෙලා ආර්යවරුත් මේ අතරමං වෙලානේ. බුදුන් සරණ යන සරණාගතයත් අතරමං වෙලානේ. සෝතාපන්න වෙලා සකෘදාගාමි වෙන්නේ නැතුව මිය පරලොව ගින්. සෝතාපන්න දෙවියෙක් වෙනවයි කියලා කියන්නේ දැන් එයා තිර වෙලා නෙමෙයිද? අනාගාමි ඵලයේ ඉන්න කෙනා රාත් මාර්ගේ යනවා. ඇයි ආ රාත් ඵලයට පත්ුන් නැත්තේ? ඇයි ආ බ්‍රහ්ම ලෝකවලට ගියේ? ඇයි ආ තාම කාම ලෝකේ එකවතාවක් හරි ඉපදෙන්න සුදුසුකම් ලබන්නේ? එයාගේ දැනුමටත් ඒ අවුවෙලා. ඒ මාර්ග ඵලයට අවුවෙලා. ඒ අවබෝධයට අවුවෙලා. එහෙනම් අපේ ජීවිතවල අපි හැමෝම මේ දැනුමට අවුවෙනවා. ඒ දැනුම නිසා අනිත් අය දෙන ගෞරවයට අපි අවුවෙනවා. ඒ තුල පවතින නිදහසට, විවේකයට, මානසික සුවයට අපි අවුවෙනවා. දැනුම නිතරම මිනිසා අසු කරයි. දැනුම ජීවියාගේ අසුවීම මේක අපට වැටහුන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොටත් අපේ දැනුම අපිව අල්ලගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. අපේ දැනුමට අපි අවුවෙලා ඉන්නවා වෙන්නටත් පුළුවන්. එහෙනම් මේ අනුශාසනාව තුලින් අපේ දැනුමට අපි අවුවෙනවද? අපේ දැනුම අපි අල්ලගෙන ඉන්නවද? මේක නිවැරදි කරගන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේවත් රාත්‍රලා පිරිනිවන් පාන්න, මේ ගෞතම බුද්ධ ශාසනයටවත් පින් සිද්ධ වෙන්න. 28ක් බුද්ධ ශාසනවල ඕක නේද අපි කළේ? ආනාපාන සතිය හොඳට ඉගෙන ගන්නවා. ඒ දැනුමට අවුවෙලා අවුරුදු 25ක් විතර ඉන්නවා. කිසිම දෙයක් නිරෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ කොහමද? දැනුමෙන් නිදාසෙන්න එපාය. පාවසරෙන් නිදාසෙන්න නැති කෙනා කොහමද ආයවසරට යන්නේ? ළමයෙක් බිම පෙරලි පෙරලි කෑ ගාලා හඬනවා, පාවසරේ ගුරුවරයා අතරලා යන්නේ. මේ පන්තියට මං කැමති, මේ පුටුවට මං කැමති, මේක යන්න බෑ. විදුහල්පතිතුමා කියනවා, කමන්නේ පොඩි එක ආසයි නේ, එහෙනම් තව අවුරුද්දක් හිටියා දැන්. එයා ආයෙවෙනි වසරට යන්නේ. යන්න විදියක් නැහැ. ඇයි? එයා පාවසර අත්තරින්න කැමති නැහැ. සෝතාපන්න ඵලයේ ප්‍රත්‍යක්ෂ වුණා, මේක අත්තරින්න පාය සකෘදාගාමි ඵලය ලැබෙන්න. අනේ මේ තන හොඳයි, මේ පරිසරය හොඳයි, මේ අවබෝධය හොඳයි, මේ සම්මා දිට්ඨිය හරි ලස්සනයි, ඒක අත්තරින්න කැමති නැහැ. ඒ දැනුමට අවුවෙලා. ඒ දැනුම, ඒ අවබෝධය, ඒ සම්මා දිට්ඨිය මෙයාව අල්ලගෙන සකෘදාගාමි වෙන්නෙත් නැහැ, අනාගාමි වෙන්නෙත් නැහැ, රාහත් වෙන්නෙත් නැහැ. ඕමමකින් දිව්‍ය ලෝකෙ ඉපදිලා කල්ප කෝටි ගණන් ඉන්නවා. බුද්ධ ශාසන ඇති වෙනවා නැති වෙනවා ඒත් එයා පොළොවට එන්නේ නැහැ. මොනතරම් භයානක தත්වයක්ද මේ විපස්සනාවේ පළවෙනි අදියර හරියට තේරුම් ගත්තේ නැත්නම් අපටත් ওই ටිකම නේද වෙන්නේ? විපස්සනාවේ ප්‍රායෝගික පළමු අදියර කියලා අපි අද සාකච්ඡාවට භාජනය කරන්නේ මේ අවශ්‍යතාවය නිසා. මේ දැනුම අපි හැමෝටම අවශ්‍යයි පිරිනිවන් පාන්න. මේ අවබෝධය අපි හැමෝටම අවශ්‍යයි අපේ චිත නිරෝධ සමාපත්තියට පත් කරන්න. දැනුම නිතරම අපි අසු කරනවා. අවබෝධය නිතරම ඒ දැනුමෙන් අපි බේර ගන්නවා. හැබැයි ප්‍රත්‍යක්ෂය තමයි අපිව නිවා දමන්නේ, පිරිනිවන් පාවන්නේ. අද අපි හැමෝම මේ කියන දැනුමට අවුවෙලා සිටින්නේ. කොච්චර අවබෝධයක් තිබුණත්, කොච්චර මාර්ගඵලයක් තිබුණත්, රාහත් වෙලා නැත්තම් කෙලෙස් තියෙනවා. එනම් තාම අවුවෙච්ච තැනක් තියෙනවා. අකමැත්තෙන් උනත් පිළිගන්න සිද්ධ වෙනවා. අනේ ස්වාමිනි මං අනාගාමී, ඒ නිසා මං නිදාසලා නැහැ. එයාත් අවුවෙලා ඉන්නේ. රාත් වෙනකන් කෙලස් තියෙනවා. රාත් මාර්ගය යන උත්තමයා තුලත් සියුම් ලෙස තියෙනවා. අසුචි පොඩ්ඩක් තිබුණත්, කිලෝ ගණන් තිබුණත් අසුචි අසුචිමයි. ගඳ ගඳමයි. නියපොත්ත තුඩට වාගේ පොඩ්ඩක් අරන් බැලුවත් අසුචි වල ගඳ වෙනස් වෙන්නේ නැහැ. කෙලෙසුත් එන්නේ ඒ ආකාරයයි. අපේ ජීවිතවල රාත් වෙනකන් Nirodha Samapattiyata පත් වෙනකන් ඒකේන කෙලස් තියෙනවා නම් ඒකේන ප්‍රශ්නේ අපි තුල තියෙනවා. අපි තාම අවු වෙලා නැත්තම් අපිව අවු කරගෙන දැනුමට අපි අවු වෙනවා. තාම අපේ අවබෝධයට අපි තාම අවු වෙනවා. ඒ දැනුමට අවබෝධයට මිනිස්සු දෙන ගෞරවයට අපි අවු වෙනවා. ගොඩාක් අය ඉන්නවා මේ ලෝකේ තමන්ගේ අධ්‍යාපනයට අවු වෙලා. සමහර කට්ටිය අධ්‍යාපනයට අවු වෙලා නැහැ. ඒ අධ්‍යාපනයෙන් ආපු උපාධි අකුරු වලට අවු වෙලා. අකුරු දෙකක් හරි තුනක් හරි හතරක් හරි තියෙනවා නම් ඒක මහා විශාල ගැඹීරයක් එයාට. ඉතින් එච්චර ගැඹීරයක් තියෙනවා නම් ඉංග්‍රීසි ඕඩේ තියෙන අකුරු 26ම දාගන්න පුළුවන්නේ. කවුරුත් නඩු දාන්නේ නැහැ අපට. ඒ වලින් පටන් ගත්තාම ඉස්සෙල් දෙනකන් දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙක් නඩුකාරයා වත් අපර කිසිම නඩුවක් දාන්නේ නැහැ. හැබැයි අපට සාතිකයක් දෙන ඔළුව හොඳ නැහැ කියලා. එයාගේ විෂය නිර්දේශයට අවු වෙලා නැහැ. ඒ අධ්‍යාපනයට අවු වෙලා නැහැ. ඒ අධ්‍යාපනය අවසන් කරනකොට දීපු අකුරු දෙක තුනට අවු වෙලා. එයාගේ වැටුපට අවු වෙලා නැහැ. හැබැයි ඒ වැටුපට අවබෝධයට දීපු තනතුරට අවු වෙලා ඉන්නවා. දැන් මේ ප්‍රශ්න ආර්යවරුන්ට නැද්ද? ගිහි උපාසකයන්ට නැද්ද? අපි හැමෝම මොනෝරි ක්‍රමයකට අවු වෙලා. දරුවෝ නැති කට්ටිය, දරුවෝ නැතිව එහෙම ජීවත් වෙන ඒ උපාසක පින්වත්න් අවු වෙලා ඉන්න අපට දරුවෝ නැහැ කියන ශෝකයට අවු වෙලා ඉන්නවා. අපට දරු සම්පත් නැහැ කියන කනගාටුවට අවු වෙලා ඉන්නවා. හැබැයි දරුවෝ ඉන්න කට්ටිය, අනේ අපට දරුවෝ ඉන්නවා, අපේ පෞල් ජීවිතේ සාර්ථකයි සම්පූර්ණ වුණා, ඒ මාන්නයට උඩඟුවට අවු වෙලා ඉන්නවා. අපි හැමෝම වත්කම් වලට අවු වෙලා. අපි හැමෝම මොනාරි සම්පත්තියකට අවු වෙලා ඉන්නේ. ගොඩාක් තපස්වරු එහෙම නැත්නම් බුදුන් සරණ යන කට්ටිය අවු වෙන තැනක් තමයි ධර්ම කාරණාවලට ප්‍රඥාවට ගෝචර වෙන දේවල් දාර්ශනික අර්ථ තින අදාශ්‍රවණය කරනකොට ඒකට ටග් ගාලා අවු වෙනවා. ඒ දැනුමට අවු වෙනවා. ප්‍රඥාධික දේශනාවලට අවු වෙනවා. සමාධි දේශනාවලට අවු වෙනවා. විදර්ශනාවට ගැලපෙන වචනවලට, වගන්ති වලට අවු වෙනවා. මොකද්ද කියලා බැලුවාම ඒ දැනුමට යා අවු වෙනවා. මේක ඇති වෙන්නේ සුතමේ ඥානය තුලින්. අපි ශ්‍රවණය කරන දේ තුලින් තමයි මේ දැනුම අටගන්නේ. අපට හැයෙන දේවල් තුලින් තමයි මේ අටගන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන ප්‍රශ්නයක් මේක. ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතින්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් ලෝකේ පවතින නිසා නේද? එහෙනම් අපි දැනගන්න පාය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට කොතනින් හරි මේක වැරදිලා මේක තුලින් අනාර්ය එකක් වැඩෙන්න පුළුවන්. මාර්ගය වැරදිලා අනාර්ය පැත්තට හැදෙන්න පුළුවන්. අපි තුල වැඩෙන ආර්ය මාර්ගයේම අනාර්ය මාර්ගය බවට පත් වෙන්න පුළුවන්. විද්‍යාව අඩු වෙනකොට, අවිද්‍යාව වැඩි වෙනකොට, සම්මා සතිය අඩු වෙනකොට, අසීයෙන් කටයුතු කරනකොට, එතකොට කොහමද සම්මාව පවතින්නේ? ආර්ය මාර්ගය කොහමද වැඩෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කොහමද ජීවත් වෙන්නේ? මේක අනාර්ය බවට පත් වෙනවනේ. අවිද්‍යාව තිබුණොත් ඒක අනාර්ය මාර්ගයක්. සම්මා සතිය අඩු වෙනකොට එතන වැඩෙන්නේ අනාර්ය කමඨාණං. එහෙනම් මේ සුතමේ ඥානය තුල, සම්මා සෝතය තුල අවිද්‍යාව තිබුණාම හැයෙන දේ හරියට නිවැරදිව දැක්කේ නැත්නම්, නිවීමට අනුව දැක්කේ නැත්නම්, ශ්‍රවණය කළේ නැත්නම්, දැන් මේක තුලින් අපට ප්‍රශ්නයක් ඇති වෙනව නේද? අවු වෙනව නේද? එහෙනම් ශ්‍රවණය කරන හැම මොහොතක් ගානේ, ශ්‍රවණය කරන හැම අවස්ථාවක් ගානේ අපි තුල මේ අසුවීම ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාර්ය තුලින් අපි හවු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ දේශනාව තුල තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ විපස්සනාව යනු මනාකොට ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරන දේ අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධ කර දේ පුරුදු පුහුණු කරන්නට ඕනේ. පුරුදු පුහුණු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. මේ කියන්නේ ආර්ය දැක්මං. ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය තුලින් යම්කිසි දෝෂයක් ඇති වුණා නම් ඒ දෝෂය තුලින් අපි හවු වෙනවා. එතන අනාර්ය දෙයක්, අනාර්ය දැක්මක් ඇති වෙනවා. එනම් මේ අනාර්ය දැක්ම තුල කවදාවත් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. අපි තුල තියෙන අවබෝධය පිරිහෙනවා. අපේ ධර්ම ඥාණය ඊන වෙනවා. අපේ මාර්ගය වැරදිලා අපිට සමාර්ථ අපායගත වෙන්න වෙනවා. එහෙම නැත්නම් പ്രേත ලෝක, භූත ලෝක වලට ගින් ඉපදෙන්න වෙනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝක වල ඉපදෙන්න සිද්ධ වෙනවා. මේක මේ ආර්ය මාර්ගය තුල ගමන් කරන ගොඩාක් අයට සිද්ධ වෙච්ච සිදුවීමක්. ඕනතරම් උපමා උදාහරණ තියෙනවා දේශනාව තුල, සූත්‍ර තුල. අපේ ජීවිතවල, අපේ මිනිසත් බවවල එසේ සිදු නොවෙන්නට නම් මේකෙන විපස්සනාවේ ප්‍රායෝගික දැක්ම, මේක නිවැරදිව දකින්නට ඕනේ. ශ්‍රවණය කරනකොට ඒ දැනුමට අසු නොවෙන්නට අපි පරිස්සම් වෙන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරන දේ තුලින් නිවීම විතරක් අපි දකින්නට ඕනේ. අවබෝධ කරගන්නට ඕනේ ශ්‍රවණය කරපු දේ නෙමෙයි, ඒ ශ්‍රවණය කරපු දේ තුලින් කොහමද මන් නිවෙන්නේ, කොයි ආකාරයේ නිවිමක්ද මේක තුල පවතින්නේ, අන්න ඒ ටිකයි අවබෝධ කරන්න ඕනේ. අපි කවදාවත් ඇහෙන දේ තුලින් නිවෙන දේ අවබෝධ කරන්නේ නැහැ. ඇහිච්ච දේ තුල තියෙන වටිනා කරුණ ටිකයි අවබෝධ කරන්නේ. එයා දැනුමට අහු වුණා, එයා දැනුමට මුලා වුණා. මේ ලෝකේ කවදාවත් නිවන් දකින් නැති, කවදාවත් Nirodha Samapattiyata පත්වෙන්නේ නැති පුතුජන තත්වයට පත්ුණා. මොනතරම් බරපතල තත්වයක්ද? මිනිසෙක්ගේ කරේ මා විශාල කළු ගලක් ගැටගාලා මා ගැඹුරු ළිඳකට දැම්මා වාගේ අපි සම්පූර්ණම භයානක තත්වයකට නේද පත්ුනේ? අන්ත අසරණ භාවයකට නේද පත්ුනේ? සුතමේ ඥානය කියලා කියන්නේ, සම්මා සෝතය කියලා කියන්නේ ලෝක සත්‍යාගේ පිරිනිවන් පෑම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අපගේ විමුක්තිය. සම්මා සෝතය තුළින් බණක් ඇයෙනවා. එහෙනම් ඒ බණ තුළ තියෙන විපස්සනාවේ දෙවනි අදියර නිවෙන්නේ මොනවද කියන එකයි වටා ගන්න ඕනේ. අපි ඒ තියෙන මංගල කරුණු ටික මතක තියා ගන්නවා. ඇයි අපට 500ක් රාස් කරන්න තියෙනවනේ? මේ පයින් යා ගන්න බෑ. 500ක් රාත් කර ගන්නයි අපිට තියෙන තාකට් එක. තමන්ට සෝතාපන්න වෙන්න බෑ. හැබැයි ආර්ය වරු බී කරන්නයි විශාල පරමාර්ථය. කොච්චර වැරදිලාද, මොනතරම් මුලාවකට පත් වෙලාද? තමන් රාත් වෙන්නේ නෑ. හැබැයි ලෝකයේ ඔක්කොම රාත් කරන්න විශාල පාරමිතාවක් පුරනවා. අපට අමතක වෙච්ච තැන තියෙනවා. 550 ජාතකේ අපි හරියට කියුවා නම් ඒ අමතක වෙච්ච තැන මතක් වෙනවා. අපන්නක ජාතකේ ඉඳලා අවසාන ජාතකේ, වෙස්සන්තර ජාතකේ වෙනකන් නැවත කියවලා බලන්න. විශේෂ කාරණාවක් තියෙනවා. ඒක කියවනකොට මට තේරුණා, මම සාදුකාර දුන්නා භාග්‍යතුන් වහන්සේ මේ තරම් ලස්සන නිර්මල පණිවිඩයක් අපට කියලා තියෙනවද? හැම භවෙම බෝසතාණන් වහන්සේ පාරමිතා පුරනකොට කවදාවත් කෙනෙක් රාත් කරන්න උත්සාහ කළේ නැහැ. ඇයි උන්වහන්සේ රාත් වෙලා නැහැ? උන්වහන්සේ දන්නේ නැහැ රාත් කියන්නේ මොනවද කියන එක. හැමදාම ගුණධර්ම වැඩුවා, පාරමිතාව හරියට පිරුවා, උන්වහන්සේගේ ගමන උන්වහන්සේ ගියා මිසක් මිනිස්සු රාත් කරන්න 500ක් රාතන් වහන්සේලා දන්නේ නැහැ. පන්දා ක්‍රාතන් වහන්සේ හදන්න, ඒ කට්ටියට කුටි හදන්න, ඒ කට්ටියට කෙසෙල් ලිටවන්න, ඒ කට්ටියට කොමඩු හදන්න, එහෙම එකක් ඇදුවේ නැහැ. තමන් රාත් වෙන්නේ නැත්තම්, තමන් රාත් වෙලා නැත්තම් Nirodha Samapatti අඳුරන්නේ තව කෙනෙකුට කියලා දෙන්නේ කොහමද? බත් කාපු නැති කෙනේ බත් අඳුරන්නේ නැති කෙනේ තව කෙනෙකුට බත් ගෙන කියන්නේ කොහමද? එනම් බෝධිසත්වයේ කවදාවත් තවත් කෙනෙක් රාත් කරන්න හදන්නේ නැහැ. එයා රාත් වෙන්න පාරමී පුරනවා. තමන් ප්‍රාර්ථනා කරන බෝධියට අදාළ ගුණධර්ම ටික වඩනවා. දැන් අපි හැමෝම බෝධිසත්වරු. තුන්තරා බෝධියකින් එකක් පතනවා. මොකද්ද අපේ බෝධිය? රාත් බෝධියෙන් පිරිනිවන් පාන එක. අපි ඉපදිලා ඉන්නේ ගෞතම බුද්ධ ශාසනේ. එනම් අපේ රාත් බෝධියට අපි බෝධිසත්වරු වශයෙන් අපි පාරමී පුරන්නේ නැහැ නේ. 550 ජාතකේම කටපාඩමින් දන්නවා. හැබැයි ඒ හැම බෝධිසත්වයෙක්ම හැම පාරමිතාවක්ම උන්වහන්සේ තමන්ගේ බෝධියට පිරුවා මිසක් අර නිදාගෙන ඉන්න මිනිස්සු රාත් කරවන්න, රස්සාවට යන මිනිස්සු රාත් කරවන්න, ගෙවල් වල ඉන්න මිනිස්සු රාත් කරන්න කවදාවත් පාරමී පිරුවේ නැහැ. තමන්ගේ රාහත් බෝධියේ පාරමිතාව තමන්ට පුරවගන්න බැරිව තියෙද්දී තවත් කෙනෙක්ගේ රාහත් බෝධියේ පාරමිතාව පුරවන්නේ කොහමද? මේක කුලියට වැඩ කරනවා වගේ නේද? අනුන්ගේ වැඩ ටික කරලා කුලියක් ලබන්න හදනවා. එහෙනම් අපේ ජීවිතේ අපට වැරදිච්ච තැනක් මේක. අපේ පාරමිතාවත් අපට පුරා ගන්න බෑ, අපට රාත් වෙන්න බෑ, අපට මාර්ගඵලයටපත් වෙන්න බෑ. හැබැයි පන්දා කඩන්න ඕනේ, ලස්සයක් රාත් කරන්න ඕනේ, ලස්සයක් රාතන් වහන්සේලාට කුටි හදන්න ඕනේ. මේක වනවිලුවන්, මේක විකාර ප්‍රකාශයක්. මේක ඉසෙල්ලා තමන් රාත් බෝධිය කියන්නේ මොකද්ද කියන එක ස්පර්ශ වෙන්න පාය. නිරෝධ සමාපත්තිය කුමක්ද කියන එක තමන් දැනගන්න පාය. තවත් කෙනෙකුට කමටහන් දෙන්න, මාර්ගය පෙන්වන්න, උපදෙස් දෙන්න. විපස්සනාවේ ප්‍රායෝගික දැක්මේ අවශ්‍යතාවය මේ කාරණා නිසා තමයි ඇති වුනේ. විපස්සනාවේ ප්‍රායෝගික දැක්මේ පළමු පියවර අද සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය අපට ඇති වුනේ නැහැ. ලෝක සත්‍යයයි අවශ්‍යතාවය අපට ඇති කළා. විපස්සනාව කියලා කියන්නේ මනාකොට ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරපු දේ අවබෝධ කරන්න එපා. ඇහිච්ච දේ තුලින් නිවෙන්නේ මොකද්ද? ඒ නිවෙන පණිවිඩය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්ත පණිවිඩය පුරුදු පුහුණු කරන්න. ඒ පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න. මේ විපස්සනාව හරියට දන්නේ නැති කිසිම කෙනෙක් රාත් වෙන්නේ නැහැ. එයා විපස්සනාව දන්නේ නැහැ. ඉස්සෙල්ලාම විපස්සනාව කියන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා දැනගන්න එපාය. බුදුන් සරණ යන්න පුළුවන්. හැබැයි මොනවද මං සරණ යන්නේ? මම යන්නේ නිරෝධයේ සරණ. ඒක දැනගන්න පාය. බුදුන් සරණ යනවයි කියලා අක්කර ගානක පිච්ච මල් දුන්නා මරිද? බුදුහාමරන්ට අල්ලස් දෙන ක්‍රමවේදයක්. ඒක සරණ යන්නේ කොහමද? මල් පාන් පූජා කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි බුදුහාමරන්ට මල් කිලෝ 500ක් පූජා කරනවට වඩා රාත් වෙන එක ඊට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? අපට තියන්නේ එළඟි තෙල් වලින් පාම්පත්තු කරන්න නෙමෙයි, එලා අරකෙක් වෙලා ඉපදෙන්නේ නැති වෙන්න නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන එක. මල්වවව අපිට ගොවියෙක් වෙන්න නෙමෙයි තියන්නේ, නැවත ගොවිතන් නොකරන පිණිස රාත් වෙලා පිරිනිවන් පාන්න බුදුවරු ආශිර්වාද කරන්නේ සාදු කියන්නේ. බුදුවරු ඒකට එකඟ වෙනවා. හේතුව ඒක තමයි බුදුවරු අපෙන් බලාපොරොත්තු වෙන්නේ. වක්කලේ තෙරුන් වහන්සේට බුදුහාමුදුර කිව්වේ මාදියා බලාගෙන ගුණද කියන්න එපා, වක්කලේ කියලා නිරෝධයට වැඩ කරන්න. එහෙනම් අද වර්තමානයේ අපට තථාගතයන් වහන්සේ කියන්නේ ඒ ප්‍රකාශයමයි. බුදුහාමුදුරදී ආ බලනින්න පා නිරෝධයට වැඩ කරන්න, රාහත් ඵලයට වැඩ කරන්න. මේ මා ලබාපු මිනිසත් භවයේ එක විනාඩියක්වත් පෑරාරින් නැතුව නිරෝධ සමාපත්තියට වැඩ කරන්න. ඒකත් වක්කලිතරු මාතර දීපාවාදයක් නෙමෙයි. වර්තමානයේ අපි එක් එක්කෙනාට තථාගතයන් වහන්සේ පුද්ගලිකව දෙන අවවාදය විපස්සනාවේ පළමුවෙනි හදියර මේක. එහෙනම් අපි මෙච්චර කාලයක් කරේ මොකද්ද? දාර්ශනික ධර්මකාරණා ශ්‍රවණය කරනවා, විදර්ශනාවට ගැලපෙන දේවල් ශ්‍රවණය කරනවා. ඒක ලෝකේ නිවන්න කියන්න එක හොඳට මතක තියාගන්නවා. පොඩි පොඩි කොලකැලි වල ලියලා ඒ කරුණුකාරණා හොඳට කටපාඩම් කරගෙන වටාතේ අමුණලා තියාගන්නවා. මේක විපස්සනාවක් නෙමෙයි, මේක සම්පූර්ණ මායාවේ දැක්මක්, නැවත ඉපදීමේ ක්‍රමවේදයක්. මේක අනාර්ය පැවත්මක්. සැබෑ විපස්සනාව මනාකොට ශ්‍රවණය කරන්න. සම්මා සතිය තමයි මනා ශ්‍රවණය කියන්නේ. සම්මා සතියෙන් මේක ශ්‍රවණය කරන්න. ඒ සම්මා සතියෙන් ශ්‍රවණය කරපු දේ තුලින් තමන්ගේ නිවීම අවබෝධ කරගන්න. මේ හැයෙන දේ තුලින් මේ තේත්තන් වල මම නිවෙනවා, මේක තුලින් මට නිවෙන්න පුළුවන් කියලා දැනෙනවා. අන්න ඒ නිවෙන පණිවිඩය පමණක් අවබෝධ කරගන්න. ඒ අවබෝධය අපිව නිදහස් කරනවා. අයි අපි දන්නවා මෙතන අහුවෙනවා, හැබැයි මේ විදිහට නිදහස් වෙන්න පුළුවන්. ඒ අවබෝධය අපිව නිතර නිදහස් කරනවා. ඒක පුරුදු පුහුණු කළාම, දෛනිකව සතර ඉරියව්යෙන් වැඩුවාම, ඒක ප්‍රත්‍යක්ෂ වුණාම නිවෙනවා. ඒක තමයි නිරෝධ සමාපත්තිය. බලන්න විපස්සනාව අපේ චරිතය, අපේ ජීවිතය. අපි විපස්සනා වඩන්න හොඳ නැහැ, විපස්සනාවේ ජීවත් වෙන්න ඕනේ. අපි විපස්සනාව පුරුදු කරන්නේ, විපස්සනාව බවටපත් වෙන්න ඕනේ. අපි මේ தත්ත්වයටපත් උන්නේ නැහැ නේද? අර කම්කරුව දමලා එහෙන සුද්ධ කරනවා වාගේ, ගොවිතැන් කරනවා වාගේ, අපි විපස්සනාව පුද්ගලයා කදලා ඒ පුද්ගලයා දමලා විපස්සනාව වැඩුවා. අර කම්කරුව ධම්මලා වතුකරේ සුද්ධ කරනවා වාගේ, ගෙවල් හදනවා වාගේ, අපි තුල පුද්ගලයෙක් ඉන්නවා, මාන්නයක් තියෙනවා. ඒ මාන්නේ පුද්ගලයා අර විපස්සනාව නඩත්තු කරනවා. දැන් කොහමද නිවන් දකින්නේ? කෙලස් නිරෝධ වෙන්නේ කොහමද? ඇහිච්ච දේ තුලින් මාන්නයක් ඇති වෙලා, ඒ මාන්නයට පුද්ගලයෙක් ඇති වෙලා, ඒ පුද්ගලයා තමයි මේ විපස්සනා වඩන්නේ. අවුරුදු සාරාසංක කෝටියක් අඩුවත් මේක තුලින් සෝතාපන්න තියා, එයාට සම්මාවක් තියා, ඒ අවබෝධයවත් පාල වෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. කවුරු මොන වගේ දේශනාවක් කිව්වත් කමක් නැහැ. ඒක අභිධර්ම දේශනාවක්ද, සූත්‍ර දේශනාවක්ද, ඒක විනය පිළිබඳව අනුශාසනාවක්ද, ඒක එහෙම නැත්නම් ජාතක කතාවක්ද, ඒක අපට අදාළ නැහැ. මොන දේශකයන් වහන්සේ, මොන තාපසයන් වහන්සේ, මොන ආර්ය උත්තමයා මොන දේ කිව්වත් හොඳට ශ්‍රවණය කරන්න, සම්මා සතියෙන් ශ්‍රවණය කරන්න, මනාකොට ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරපු දේ තුලින් තමන්ගේ නිවීම කුමක්ද, මොන වගේ තැනේදී නිවීම දැනුනේ, ඒ සම්මා සමාධිය තමන්ට ස්පර්ශ වුණේ මොන වගේ තැනකද, මොන වගේ දෙයක් ඇහෙනකොටද, අන්න ඒ කොටස, ඒ වගන්තිය, ඒ අවවාදය හොඳට අවබෝධ කරගන්න. ඒක තමයි විපස්සනාගේ දෙවනි අදියර. ඒ ඇහිච්ච දේ, තමන්ගේ නිවීමේ පණිවිඩය අවබෝධ කරගත්ත දේ දිගට දිගට සතර ඉරියව්වෙන් පුරුදු කරන්න. ඒක තමයි කමඨාන, ඒක තමයි මාර්ගය. ඒ පුරුදු කරපු දේ, ඇහිච්ච දේ එකයි කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න. ඒක තමයි නිරෝධ සමාපත්තිය, ඒක තමයි සංසාරයේ විමුක්තිය, අපේ පිරිනිවන් පෑම. දැනුම නිතරම අපි අසු කරයි, අවබෝධය නිතරම අපි නිදාස් කරයි, ප්‍රත්‍යක්ෂය අපි පිරිනිවන් පාවයි. එහෙනම් අපේ නිවීම තියන්නේ ප්‍රත්‍යක්ෂය තුල. අවබෝධය නිතරම අපි බේරගත්තට අපි නිවීමටපත් කරන්නේ නැහැ, නිවන් නැහැ. අද ගොඩාක් දේශකයන් වහන්සේලා ඉන්නවා, ගොඩක් ප්‍රත්‍යක්ෂ කරපු කට්ටියත් ඉන්නවා. හැබැයි ඒ ප්‍රත්‍යක්ෂ කරපු කට්ටියගේ බණ වෙනම පේනවා, අවබෝධ කරපු කට්ටියගේ බණ වෙනම පේනවා. අවබෝධ කරපු කට්ටිය නිතරම තමන් බේරිලා කටයුතු කරනවා, බේරිලා දේශනා කරනවා, අහුවෙන් නැතුව දේශනා කරනවා. හැබැයි නිවිච්ච දේශනාවක් ඒක තුල නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච කට්ටිය අහුවෙලත් නැහැ, බේරෙන්න උත්සාහ කරන්නේත් නැහැ. තමන් වඩපු දේ, නිවිච්ච දේ කියාගෙන කියාගෙන යනවා. ඒක ඇයින හැමෝම නිවෙනවා. එතන නිවීමක් තියෙනවා. ආගත්ත කට්ටිය ආගත්ත දේ රස කරනවා, ඒක ලස්සන කරනවා, උපමා උපමේ වලින් විග්‍රහ කරනවා. එයා අහුවෙලා ඉන්න බවට ඒ දේශනාවම සාක්ෂියම්. එයාව ඒ දැනුම අල්ලගෙන ඉන්න බවට ඒ දේශනාවම සාක්ෂියම්. හේතුව ආගත්ත දේ විස්තර කරන්න පැය 6ක් විතර යනවා, ඒත් කියා ගන්න බෑ. අපිට කලාතුරකින් භික්ෂුවක් හම්බ වුණා. එයා දේශනාව කරාලු දෙපොයේ දවසක ගිහිල්ලා, පැය 6ක් ගිහිල්ලා තියාට විවර කරගන්න බෑයි. මේක අර එක්ස්ප්‍රෙස් කෝච්චියක් වාගේ පෙට්ටි අමුණලා අමුණලා මේක ඉවර කරගන්න බෑ. ඇතම්ම ගාන දිගයි මේ දේශනාව. පැය පාක් පැය 6ක් දේශනා කරන එක දක්ෂකමක් නෙමෙයි. එක ධම්මපදයෙන් රාත් කරන්න පුළුවන් නම්, සෝතාපන්න කරන්න පුළුවන් නම්, එයා තමයි මේ ලෝකේ දක්ෂයා. සක්කෝ කියන ගුණය පරිපූර්ණ වෙච්ච ආර්ය ශ්‍රාවකයා. එකම පණිවිඩය පැය 6ක් කියනවා නම්, පැය 10ක් කියනවා නම්, එයා අදක්ෂයෙක්. එයාට කියාගන්න බෑ. ඒ නිසා තමයි පැය 6ක් 8ක් යන්නේ. දක්ෂයාට එච්චර කාලයක් අවශ්‍ය නැහැ. එක ධම්මපදයෙන් ප්‍රශ්නේ ඉවර කරනවා, මිනිස්සු එතර කරනවා. එහෙනම් අපේ ජීවිතවල අපි අනන්ත අප්‍රමාණ දේශනා කරනවා, පැය ගාණක් කියනවා, එකම දේ අවුරුදු ගාණක් කියනවා, ඒ කියලා ඉවර කරගන්න බෑ කියලා කියන්නේ අපි කියන්න දක්ෂ නැහැ. අපි ආගත්ත දේ තුල අපි මාන්නයක් නඩත්තු කරනවා. ඒ දැනුමට අහුවෙලා අහුවෙලා නිසා තමයි ඒ දැනුම මෙච්චර නඩත්තු කරන්නේ, වේසෙන්නේ. අපේ දැනුමට මේක අවබෝධ වෙලා නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා නැවත නැවත අර දීර්ඝ දේශනා කරනවා. හැම දේශනාවක්ම පැය 8යි 10යි. මිනිසුන්ට කලන්තය දෙනවා, මිනිසුන්ට සී නැති වෙනවා. ඇයි මේක ආගෙන එන්න? එයා එක්කෝ වාර්ෂික නිවාඩු දාන්න ඕනේ, එහෙම නැත්නම් වෛද්‍ය නිවාඩු දාන්න ඕනේ, එහෙම නැත්නම් ෂෝට් ලීව් එකක් දාන්න ඕනේ, එහෙම නැත්නම් මේක අහන්න බෑ, දවසෙන් භාගයක් යනවා. දේශකයන් වහන්සේට පණිවිඩය කෙටියෙන් කියා ගන්න දක්ෂ නැහැ. එයාගේ දැනුමට අවුලලා ශ්‍රවණය කරන කට්ටියට මේක කෙටියෙන් අහලා තේරුම් කරන්න බෑ. ඒගොල්ලන්ට නිවාඩු අවශ්‍ය වෙලා බලන්න දෙන්නගේම නඩත්තුව. අරයා දැනුමෙන් අවුලලා මෙයා මේ නඩත්තුවෙන් අවුලලා සේරම කට්ටිය මම්මුලා වෙලා මෙතන මාර්ගඵලලා විනුත් නැහැ. රාතන් වහන්සේලත් නැහැ. එහෙනම් විපස්සනාව තුල ප්‍රායෝගික දැක්ම තියෙන මේ කාරණාව අපිට කොච්චර වැදගත්ද කියලා කිව්වොත් විපස්සනාව නිවැරදිව වඩන්නට උනේ විපස්සනාව තුළ තියෙන නිවැරදි දැක්ම අපි දැන් ඉඳලා හරියට පුරුදු පුහුණු කරන්නට උනේ. ඕනම ධර්මදේශනාවක් තුළ එක විනාඩියක් හරි තියෙනවා, එක සැණයක් හරි තියෙනවා අපිට අවබෝධ වෙන තැනන් අපට නිවීමක් ඇති කරන පණිවිඩයක්. අන්න ඒ පණිවිඩය තප්පර 10ක් වෙන්න පුළුවන්. ඒ පණිවිඩය නිවැරදිව අවබෝධ කරගන්න, ඒ පණිවිඩය පුරුදු පුහුණු කරන්න, ඒ පණිවිඩය, ඒ ඇහිච්ච පණිවිඩයම ප්‍රත්‍යක්ෂ කරගන්න, මේක තමයි විපස්සනාව, මේක තමයි කමඨාන, මේක තමයි අපි හැමෝම වැඩිය යුතු මාර්ගය. එහෙනම් අපේ ජීවිතවල අපි මෙච්චර කාලයක් සංසාරේ ඉපදිලා ගමන් කළාට අපට වැරදිච්ච තැන තමයි විපස්සනාව වෙනුවට අපි ආර්යක පුරුදු කරලා තියෙන්නේ. බණවාර 5000ක් විතර ශ්‍රවණය කරනවා, අන්තර්ජාලය හැම එකක්ම ශ්‍රවණය කරනවා, හැම දේශකයන් වහන්සේකම බණ ලොරි ගණන් ශ්‍රවණය කරනවා. ඒ හැමදේ තුළම විශාල ධර්ම ඥානයක් අවබෝධයක් නිර්මාණය කරගෙන ඒකට අපි අවුලලා ඉන්නවා. ඒ ධර්ම දැනුම අපි අල්ලාගෙන ඉන්නවා සම්පූර්ණයම අතරමං වෙලා මංමුලා වෙලා. දැනුම අපිව අල්ල ගන්නවා, දැනුමට අපි අහු වෙනවා. දැනුම නිතර සත්‍යය අසු කරයි. ඇයි මේ ධම්මපදේ අපට වැටහුන්නේ නැත්තේ? අවබෝධය අපිව නිතර නිදහස් කරයි. ප්‍රත්‍යක්ෂ අපිව නිවාදමයි. ඇයි මේ කාරණා අපට තේරෙන්නේ නැත්තේ? මේ විපස්සනාව අපට වැටහුන්නේ නැත්තේ? මේ ලබාපු මිනිසත් භවයක ආවිස ඉවරයි. මේ කාරණාව ඇහෙන්නම් පෙර නොයසු ධර්මයක් මේක. විපස්සනාවට අලුත් නිර්වචනයක් මේක. ප්‍රත්‍යක්ෂය තුළින් වඩපු අත්දැකීම තුළින් අපට ලැබෙන අවබෝධයක් මේක. එහෙනම් අපේ ජීවිතයේ තියෙන මේ දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ. අපේ අඩුපාඩු නිවැරදි කරන්නට ඕනේ. මෙච්චර කාලයක් මම්මුලා වෙලා අපි විපස්සනා වැඩුවා, දැන් නිවැරදිව වඩන්න. අඩුපාඩු නිවැරදි කරගෙන තථාගතයන් වහන්සේගේ සරණ යන්න. ගෞතම තථාගතයන් වහන්සේ තමයි අපේ එකම සරණ. ඒ සර්වඥතා ඥානය තමයි අපේ එකම පීඨ. මේ සම්බුද්ධ ශාසනය තමයි අපගේ පිරිනිවන් පෑම. මෙන්න මේ මානසිකත්වයට එන්න. තවත් බුද්ධ ශාසනයක් අපට අවශ්‍ය නැහැ. වෙන කමඨාණක් අපට අවශ්‍ය නැහැ. තවත් මිනිසත් භවයක් මේක වඩන්න අවශ්‍ය නැහැ. මේ තින භවය හොඳට මැති. මේකේන ආයසත් අපට හොඳට මැති. දැන් මේ තප්පරේ ඉඳලා මේක හැයෙන මේ සෙනේ ඉඳලා මේක වඩන්න පුරුදු පුහුණු කරන්න. හැම ධර්මකාරණාවක් මහන්න එපා. ඇහෙන එක හොඳට අහගන්න. ඒක තුලින් නිවීමක් ඇති කරන පණිවිඩයක් තියෙනවා නම් ඒක හොඳට අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තේ ඇහිච්ච දේ පුරුදු පුහුණු කරන්න. ඒ පුරුදු පුහුණු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න. මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න. එහෙනම් මේ විපස්සනාව තුල ප්‍රායෝගික දැක්මේ පළවෙනි හදියර අපි සාකච්ඡා කළා. ඒ පළවෙනි හදියර තුල අපේ ගොඩාක් මුලා වෙච්ච තැන් නිවැරදි වුණා. අපේ දෘෂ්ටි ගොඩාක් කැඩුනා. විපස්සනාව කියන්නේ මොකද්ද කියන එක අපට දැන් තේරුණා. නිවැරදි විපස්සනාව අපට වැටහුණා, අවබෝධ වුණා. දැන් අපි නිවැරදිව බුදුන් සරණ යන්න ඕනේ. නිවැරදිව මාර්ගය වඩන්නට ඕනේ. මේ දැන් ඉඳලා අපි ඇයෙන හැමදේම අවබෝධ කරන්නේ දැනුම එකතු කරන්නේ. දැනුම එකතු කරන කෙනා සල්ලි එකතු කරන කෙනාත් අතර වෙනසක් තියෙනවද? අර මිනිසයා කොළ කෑලි එකතු කරනවා, මේ මිනිසයා දැනුම එකතු කරනවා. අර මිනිසයාට ධනයෙන් පෝසත් කියලා මාන්නයක් ඇදෙනවා, ප්‍රඥාවෙන් අවබෝධයෙන් අධ්‍යාපනයෙන් පෝසත් කියලා මෙයාටත් මාන්නයක් ඇදෙනවා. මෙයා බල්ලෙක් වෙලා ඉපදු නැති එයා බැල්ලියෙක් වෙලා ඉපදෙනවා. මෙයා ඇතෙක් වෙලා ඉපදු නැති එයා අලියෙක් වෙලා ඉපදෙනවා. ඇයි? දෙන්නම එකම තැන ඉන්නේ, එකම මාන්නයක් නඩත්තු කරන්නේ, එකම තැන ඉපදීමක් ලබන්නේ. කොතනින් ඇදුනත් මාන්නය ඇදෙනවා නම් ප්‍රශ්නේ විසඳිලා නැහනේ. පීයට කැපුණා, ගල් කෑල්ලකට කැපුණා, ලිසිලා ඊදිලා කැපුණා, මොනකින් කැපුණා, තුවාලේ තුවාලේනේ. ඇයි ඊදිලා කැපිච්ච එක තුවාලයක් නෙමෙයිද? පීයට කැපිච්ච එක තුවාලයක් නෙමෙයිද? කවුරු හරි කැපුවොත් විතරද තුවාලේ? කොහොම වුණත් තුවාලේ තුවාලේමයි. අවබෝධයෙන් ඇති වුණා, දැනුමෙන් ඇති වුණා, අධ්‍යාපනයෙන් ඇති වුණා, අපේ ಗುಣවලින් ඇති වුණා, වත්කමෙන් ඇති වුණා, අපේ තියෙන ඒ පිළිවෙල චරිතයෙන් ඇති වුණා, මොන දෙයෙන් ඇති වුණා, මාන්නයමයි. ඒකට ආයේ අලුත් නිර්වචනයක් නැහැ. ඒක ධර්මයෙන් ඇති වුණා, අධර්මයෙන් ඇති වුණා, මාන්නයමයි. ඒකට කියන්න වෙනත් වචනයක් නැහැ. මේකට ධර්ම මාන්නය කියලා කියනවා. අනිත්කට කෙලස් මාන්නය කියලා කියනවා. හැබැයි මාන්නයට ඒ තියෙන උත්පත්තියමයි. ඒක නවත්තන්න බෑ. අපේ ජීවිතවල අනන්ත ප්‍රමාණ මේ වගේ දැනුමට අපි ආවුණා. දැනුම අපිව මුලා කරගත්තා, අපිව අසු කරගත්තා. එහෙනම් දැනුම නිතරම අපිව අල්ල ගන්නවා. දැනුමට අපි හවු වෙනවා. මෙන්න මේ අවබෝධය තුලින් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න. අවබෝධයේ නිතරම අපිව බේර ගන්නවා, අපිව නිදාස් කරනවා. අපි මේ අවබෝධයෙන් බේරෙනවා. හැබැයි බේරුණාට හැමදාම මේ බේරෙන වැඩේ කරන්න බෑ. ඒ නැටුම හැමදාම නටන්න බෑ. සීය අඩු වෙනකොට, විද්‍යාව අඩු වෙනකොට, අවිද්‍යාව රජ කරනකොට බේරෙන්නම් වෙන්නේ අවු වෙනවා. ඒ නිසා නේද අද ශාසනය ගොඩක් අතිගේ සිවුරු ගැලවෙන්නේ. ධනයට අවු වෙලා, ප්‍රසිද්ධියට අවු වෙලා, ප්‍රභු වරුන්ගේ හිතවත්කමට අවු වෙලා, අපිට තියෙන වත්කම් වලට අවු වෙලා, සේනාසන වලට අවු වෙලා, යාන වාහන වලට අවු වෙලා, සප සම්පත් වලට අවු වෙලා. ඒ කියන්නේ අපි කොච්චර අවබෝධයෙන් බේරිලා හිටියත්, විද්‍යාව අඩු වෙනකොට, අවිද්‍යාව රජ කරනකොට, අපේ තියෙන සම්මා සතිය පොඩ පොඩ හීන වෙනකොට, අර කියන අවබෝධයට බේර ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට කොහෙන් හරි අපේ සීලය සම්පූර්ණම අපිට අහිමි වෙනවා, අපේ සීවරය අපට අහිමි වෙනවා, අපේ උපසම්පදාව පරාජික වෙනවා, සාසනයේ මානකම නැති වෙනවා, අපි මේ සාසනයෙන් පිටතට නිරපණු ලබනවා. එහෙනම් අවබෝධයෙන් හැමදාම බේරෙන්නම් වෙන්නේ. අවබෝධයට හැමදාම බේරන්නත් බෑ. එහෙනම් ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ඇයිච්ඡදේ මමමයි. ඒ ඇයිච්ඡදේ තමා බවට පත් වෙන්න ඕනේ. අවබෝධය තමා බවට පත් වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂය තමා බවට පත් වෙන්න ඕනේ. පුද්ගල සත්‍යය නැති ස්වභාවයට පත් වෙන්න ඕනේ. එදාට තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. විපස්සනාව නිමාවට දක්වන්නේ. විපස්සනාව අපි තුල නිමා වෙන තාක්කල් අපි මාර්ගයේ යනවා. අපට වඩන් දෙකක් තියෙනවා. අපි තාම දුක නිවාගෙන නැහැ. දුක නිවාගෙන යන ගමන් මේක. සසරේ යන ගමන් මේක. එහෙනම් අපි හැමෝම නිවැරදිව විපස්සනා වඩන්නට ඕනේ. අපි මේ වෙනකොට ශ්‍රවණය කරපු ධර්මයන්, මේ වෙනකොට ආගෙන තියෙන ධර්මයන්, මතකේ තබාගෙන තියෙන ධර්මයන් තුළ අපි නිවෙන පණිවිඩයක් තියෙනවා. ඒ කාන්ත වශයෙන්ම මේ ලෝකේ ඉන්න සෑම කෙනෙකුටම නිවීමේ පණිවිඩයක් මේ වෙනකොට ඒගොල්ලෝ සතුව තියෙනවා. ඒක හඳුරගන්න, ඒක අවබෝධ කරගන්න, ඒ පණිවිඩය පුරුදු පුහුණු කරන්න, ඒක බවට පත් වෙන්න ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබන්න. එහෙනම් මේ ධර්ම කාරණාව, මේ විපස්සනාව තුලින් ප්‍රායෝගික දැක්මේ පළවෙනි හදියර තුලින් අපි ලබාගත්තා වූ දැනුම අවබෝධය, ඒ තුලින් අපි ලබාගත්තා වූ ප්‍රඥාව අපගේ නිරෝධ සමාපත්තිය පිණිස අපි ආයෝජනය කරන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ සතර ඉරියව්වෙන් මේ විපස්සනා වඩන්නට ඕනේ. අපේ දැනුමට අවබෝධයට අපි අසු නොවී ඉන්නට අපි සම්මා සතියෙන් කටයුතු කරන්නට ඕනේ. අවබෝධයෙන් අපි බේරුණාට, අවබෝධය අපිව නිදහස් කළාට මේක සාර අසංකේ දක්වා කරන්න බැරි එකක්, හැමදාම බේරෙන්න බැරි එකක්, නිතර නිතර අපි නොදැනුවත්ව අවුවෙන එකක්. එහෙනම් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ, නිවෙන්නට ඕනේ. එදාටයි අපි නිදහස් වෙන්නේ. එහෙනම් ආගත්ත දේ තුලින්, අවබෝධ කරගත්ත දේ තුලින් අපි නිවෙනකම්, ප්‍රත්‍යක්ෂ වෙනකම් අපේ කමඨාන ඉවර නැහැ. අපේ මාර්ගයේ නිමාව දක්කලා නැහැ. එහෙනම් තාම මාර්ගයේ යනවා. තව තවත් අඩුපාඩු තියෙනවා, සංගවිච්ච කෙලස් තියෙනවා. අවංකවම පිළිගන්න, නියතමානිව එකඟ වෙන්න රාත් වෙලා නැත්තම් මේ වෙනකොටත් පොඩ්ඩක් හරි කෙලස් තියෙනවා. කෙලස් තියෙනවා කියන්නේ අසුචි ගොඩක් තිබුණත් පොඩ්ඩක් තිබුණත් අසුචි අසුචිමයි, ගඳ ගඳමයි. තාම මම අපිරිසිදුයි, තාම මම කෙලස් එක ඉන්නේ, තාම සංසාරයේ පැවැත්ම තුළ මං ජීවත් වෙන්නේ. නියතමානිව අවංකවම මේක පිළි අරගෙන යටාත්පාත් වෙලා මේ අඩුපාඩු නිවැරදි කරගෙන විපස්සනාව අරියට වඩලා අසු වෙන්නේ නැතුව අවබෝධ කරගත්ත දේ ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්න, මේ දැනුම අවබෝධය මේ තුලින් ලබාගත්තා ප්‍රඥාව අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.